بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام را تلك آيات الكتاب المبين إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين මෙය සත්‍ය අසත්‍ය පැහැදිලි කරන ධර්ම ග්‍රන්ථයේ වදන්ය. නුඹලාගේ වටහා ගැනීම පිණිස සැබවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයේ කියවීම යනුවෙන් පහල කළෙමු. නබි මුහම්මද් මීට පෙර නුඹ මේ දේවල් ගැන කිසිසේත්ම නොදැන සිටි අයගෙන් කෙනෙකුව සිටියද මෙම කුර්ආනය නුඹට පහල කිරීමෙන් ඉතා වැදගත් වූ වෘතාන්ත අපි නුඹට පවසන්නෙමු. إذ قال يوسف لأبيه يا أبت إني رأيت أحد عشر كوكبا والشمس والقمر رأيتهم لي ساجدين قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل يعقوب كما أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم بيانني සිහිනෙන් මම තාරකා 11කුත් ඉරත් සඳත් දුටුවෙමි. ඔවුන් මට සුජූද් එනම් නමස්කාර කරනු දුටුවෙමි. යනුවෙන් යූසුෆ් ඔහුගේ පියාණන්ට කීවනම මාගේ පුතුණුවනි, නුඹගේ සිහිනය ගැන නුඹගේ සහෝදරයන්ට නොපවසව්. එසේ වීනම් ඔවුන් නුඹට විරුද්ධව කුමන්ත්‍රණය කරනු ඇත. සැබවින්ම ෂයිතන් මිනිසාගේ ප්‍රකට සතුරාය. එසේම නුඹ සිහිනෙන් දුටු පරිදි නුඹගේ පරමාධිපති ඔහුගේ කාර්යයට නුඹ තෝරා ගනු ඇත. තවද ඔහු නුඹට සිද්ධීන් පිළිබඳ පූර්ණ අවබෝධය ලබා දෙනු ඇත. නුඹේ මුතුන් මිත්තන් දෙදෙනා වූ ඉබ්‍රාහීම් සහ ඉස්හාක් වෙත මීට පෙර ඔහු එම ආශිර්වාදයේ පිරිනැමූ අන්දමටම නුඹටත් යකූබ්ගේ දරු පවුලටත් ඔහුගේ ආශිර්වාදය පිරිනමනු ඇත. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. ලකද් කාන ෆී යූසුෆ ව ඉඛවතිහි ආයතුල් ලිස්සායිලින් إذ قالوا ليوسف وأخوه أحب إلى أبينا منا ونحن عصبة إن أبانا لفي ضلال مبين اقتلوا يوسف أو اطرحوه أرضا يخل لكم وجه أبيكم وتكونوا من بعده قوما صالحين قال قائل منهم لا تقتلوا يوسف وألقوه في غيابة الجب وألقوه في غيابة الجب يلتقطه بعض السيارة إن كنتم فاعلين. قالوا يا أبانا ما لك لا تأمنا على يوسف وإنا له لناصحون. أرسله معنا غدا يرتع ويلعب وإنا له لحافظون. سببين ما يوسف سها ඔහුගේ සහෝදරයින් ගැන මේ කතාවෙහි විමසන්නට සංඥා තිබේ. අප සමූහයක් වුවද අපගේ පියාට අපට වඩා යූසුෆ් සහ ඔහුගේ සහෝදරයා ඉතා මනාප විය. සැබවින්ම අපේ පියා පැහැදිලි ලෙසින්ම වරදෙහි යයි ඔවුන් කීවග සිහියට නගව්. මේ නිසා යූසුෆ් මරා දමව්. නැතහොත් නුඹලාගේ පියාගේ අවධානය තනිකරම නුඹලා වෙත යොමුවන විදිහට ඔහු කිසියම් තැනකට විසිකර දමව. ඉන් පසුව නුඹලාට දැහැමි ජනයෙන් විය හැක්කාහුය. නුඹලා යූසුෆ්ව මරා නොදමව්. නුඹලා ඔහුට කිසියම් දෙයක් කළ යුතුවේ නම් ඔහු අඳුරු ලිඳකට තල්ලු කර දමව්. අසලින් යන කිසියම් තවලමක් ඔහු එයින් ගොඩගනු ඇතැයි ඔවුන්ගෙන් කෙනෙක් කීවේය. අපගේ පියාණනි, යූසුෆ් සම්බන්ධයෙන් නුඹ අප කෙරෙහි විශ්වාස නොකරන්නේයයි. අපිද ඔහුට යහපත පතන්නවුන් වෙමුයි ඔහු කීවෝය. ඔහුට විනෝද වීමටත් කෙලිදෙලෙන් කාලය ගත කරන්නටත් හෙට ඔහු අප සමග එවනු. සැබවින්ම අපි ඔහු හොඳින් රැක බලා ගන්නෙමු. قال إني ليحزنني أن تذهبوا به وأخاف أن يأكله الذئب وأنتم عنه غافلون. قالوا لئن أكله الذئب ونحن عصبة إنا إذا لخاسرون. فلما ذهبوا به وأجمعوا أن يجعلوه في غيابة الجب وأوحينا إليه لتنبئنهم بأمرهم هذا وهم لا يشعرون. ඇත්තෙන්ම නුඹලා ඔහු බහැරගෙන යෑම මා ශෝකයට පත් කරවන්නකි. නුඹලා ඔහු ගැන නොසලකිල්ලෙන් සිටින විට ඌල්කයක ඔහු කා දමා වියයි මම බිය වෙමි. ඔහු එනම් පියතුමා කීවේය. අප සමූහයක් ලෙස සිටින විට ඌර්කයා ඔහු කා දමයි නම් අපි සැබවින්ම පරාජිතයෝ වන්නෙමුයි ඔහු කීහ. ඔවුන් යූසුෆ් බහැරගෙන ගොස් ඔහු අඳුරු ලිඳක් තුලට විසිකර දැමීමට ඔහු තීරණය කළහ. ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන ඔවුන් නොදෙනුවත්වම නුඹ ඔවුන්ට දැනුම් දෙනුයි අපි යූසුෆ්ට හෙළිදරව් කළෙමු. أباهم عشاء يبكون. قالوا يا أبانا إنا ذهبنا نستبق وتركنا يوسف عند متاعنا فأكله الذئب وما أنت بمؤمن لنا ولو كنا صادقين. وجاءوا على قميصه بدم كذب قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل والله المستعان على ما تصفون. وجاءت سيارة فأرسلوا واردهم فأدلى دلوه قال يا بشرى هذا غلام وأسروه بضاعة والله عليم بما يعملون. وشروه بثمن بخس دراهم معدودة وكانوا فيه من الزاهدين හිරු බැස ගිය පසු ඔහු හඬා වැළපෙමින් තම පියා වෙත ආපසු පැමිණියහ. අපගේ පියාණනි, අප දිවීමේ තරඟවල යෙදී සිටියෙමු. අපේ බඩු අසල යූසුෆ් නතර කර ගියෙමු. ඒ අවස්ථාවේදී වෘකයෙක් ඔහු කාදැමුවේය. අප ඇත්ත කතා කළත් නුඹ අප විශ්වාස කරන්නේ නැත යැයි අපි දනිමුයි ඔහු කීහ. තවද ඒ සඳහා සාක්ෂි වශයෙන් ඔහු බොරු ලේ සහිත ඔහුගේ කමිසයගෙන ආහ. මෙය ඇසූ පියා, නැත, නුඹලාගේ දුෂ්ට ආත්ම මෙම සාපරාධී ක්‍රියාව නුඹලාට සුළුපටු දෙයක් බවට පත් කර ඇත. එනිසා යහපත් ඉවසීමේ. තවද නුඹලා ගොතා කියන දෑ ගැන මට උදව් විය හැක්කේ අල්ලාහ්ට පමණි. ඔහු එනම් පියතුමා කීවේය. තවද එතැනට තවලමක් ආවේය. ඔවුහු තම දිය අදින්නා එහි යැවූහ. එවිට ඔහු තම පණිට්ටුව ලිඳට බැස්ුවේය. එහි යූසුෆ් සිටිනු දැක සුභාරංචියා, මෙන්න ගැටවරයෙක් යැයි ඔහු හඬ නගා කෑගැසුවේය. ඔහු ලිඳේ සිට ගොඩට ගත් විට ඔහු ඔහු වෙළඳ භාණ්ඩයක් ලෙස සඟවා ගත්හ. නමුත් අල්ලා ඔවුන් කරන දෑ හොඳ හැටි දැන සිටියේය. පසුව ඔහු ඉතාමත් සුළු මිලකට දිර්හම් ස්වල්පයකට ඔහුව එනම් යූසුෆ්ව විකුණා දැමූහ. ඔහු ඔහු සඳහා ලොකු මිලක් අපේක්ෂා නොකළහ. وقال الذي اشتراه من مصر لامرأته أكرمي مثواه عسى أن ينفعنا أو نتخذه ولدا وكذلك مكنا ليوسف في الأرض ولنعلمه من تأويل الأحاديث والله غالب على أمره ولكن أكثر الناس لا يعلمون ولما بلغ أشده آتيناه حكما وعلما وكذلك نجزي المحسنين මොහු ගැන කාරුණිකව කටයුතු කරව. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැකිය. නැතිනම් අපි ඔහු අපගේ පුත්‍රයා වශයෙන් හදාවඩා ගනිමුයි. මිසර දේශයේහි ඔහු එනම් යූසුෆ් මිලට ගත් තැනැත්තා තම බිරිඳ අමතා කීවේය. මෙසේ යූසුෆ්ට මිහිපිට තහවුරු වීමටත්, සිද්ධීන් පිළිබඳ ගැඹුරු අර්ථය ඔහුට අපි ඉගැන්වීමටත් අපි මඟ සකස් කළෙමු. තමා එනම් අල්ලාහ්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අල්ලාහ්ට පූර්ණ බලය ඇත. මිනිසුන් බොහෝ දෙනෙක් මෙය නොදනිති. යූසුෆ් වැඩිවියට පත් වූ කලෙහි අපි ඔහුට නිගමනවලට එළඹීමේ හැකියාවත් ඥානයත් පිරිනැමුවෙමු. අප යහපත් ජනයාට තිළින පිරිනමන්නේ මේ අයුරිනි. وراودته التي هو في بيتها عن نفسه وغلقت الأبواب وقالت هيت لك قال معاذ الله إنه ربي أحسن مثواي إنه لا يفلح الظالمون ولقد همت به وهم بها لولا أن رأى برهان ربه كذلك لنصرف عنه السوء والفحشاء إنه من عبادنا المخلصين واستبق الباب وقدت قميصه من دبر وألف يا سيدها لدى الباب قالت ما جزاء من أراد بأهلك سوءا إلا أن يسجن أو عذاب أليم ඔහු රැඳී සිටි නිවසේ ඈ ඔහු පොළඹවා ගැනීමට තැත් කළාය. තවද ඇය දොරවල් වසා දමා මෙහි එන්නැයි ඔහුට කීවාය. මම අල්ලාහ්ගේ රැකවරණය පතමි. මාගේ පරමාධිපති මාගේ නිවහන ඉතා ලස්සන කර දී ඇත. එසේනම් මා මේ අන්දමින් අනාචාරයේ යෙදිය යුතුද? සැබවින්ම අපරාධකාරයින් කිසිදාක ජය නොලබන්නේයයි ඔහු එනම් යූසුෆ් පවසා සිටියහ. තවද ඇය ඔහු දෙසට ගමන් කළාය. තම පරමාධිපතිගේ පැහැදිලි සංඥාව ඔහු දැක නොතිබුණේ නම් ඔහුද ඇය දෙසට ගමන් කරන්නට තිබුණි. අවිනීතකම සහ අසභ්‍යකම ඔහුගෙන් බැහැර කිරීම සඳහා අපි මෙය එසේ කළෙමු. සැබවින්ම ඔහු තෝරා ගනු ලැබූ අපගේ ගැත්තන්ගෙන් කෙනකි. ඉන්පසු ඔවුන් දෙදෙනා එකිනෙකා අභිබවමින් දොරටුව දෙසට වේගයෙන් ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද්දාය. දොරටු වාසලදී ඇගේ ස්වාමියා ඔවුන් දෙදෙනාට මුණගැසුනි. ඔහු දුටු ඇය හඬමින්, ඔබගේ බිරිඳට නපුරු සිතුවායට සිරගය හෝ වේදනීය දඩුවම මිස කවර ඵල විපාකයක් දැයි ඇසුවාය. قال هي راودتني عن نفسي وشهد شاهد من أهلها إن كان قميصه قد من قبل فصدقت وهو من الكاذبين وإن كان قميصه قد من دبر فكذبت وهو من الصادقين فلما رأى قميصه قد من دبر قال إنه من كيدكن إن كيدكن عظيم يوسف أعرض عنه واستغفري لذنبك إنك كنت من الخاطئين. ඇය මා පෙළඹවීමට තැත් කළායයි ඔහු එනම් යූසුෆ් කීවේය. ඔහුගේ කමිසය ඉදිරිපසින් ඉරි ගොස් තිබේ නම් ඇය ඇත්ත කතා කරන්නේ. තවද ඔහු බොරුකාරයන්ගෙන් කෙනෙකුයයි ඇගේ පවුලේ සාක්කිකරුවෙක් සාක්ෂි දුන්නේය. ඔහුගේ කමිසය පිටුපසින් ඉරි ගොස් තිබෙන්නේ නම් ඇය බොරු කියන්නේය. ඔහු සත්‍යවාදීන්ගෙන් කෙනෙකු වේයයි සාක්කිකරු කීවේය. ඔහුගේ කමිසය පිටුපසින් ඉරි ගොස් තිබෙන බව දුටු විට මෙය ගැහැණුන් වන නුඹලාගේ කපටි උපායන්ගෙන් එකකි. ඇත්තෙන්ම නුඹලාගේ උපායවල් ඉතා කපටියයි ඔහු එනම් ඇගේ සැමියා කියා සිටියාය. යූසුෆ් මෙය අතහැර දමන්න. තවද නුඹ නුඹගේ පාපයට ක්ෂමාව ඉල්ලා සිටියු. සැබවින්ම නුඹ වරදකාරියන්ගෙන් කෙනකියයි ඇගේ සැමියා තවදුරටත් කීවේය. وقال نسوة في المدينة امرأة العزيز تراود فتاها عن نفسه قد شغفها حبا إنا لنراها في ضلال مبين فلما سمعت بمكرهن أرسلت إليهن وأعتدت لهن متكئا وآتت كل واحدة منهن سكينا وقالت اخرج عليهن فلما رأينه أكبرنه وقطعن أيديهن وقلن حاش لله ما هذا بشرا إن هذا إلا ملك كريم. අසීස්ගේ බිරිඳ එනම් නගරේ ප්‍රධානියාගේ බිරිඳ ඇගේ නිවෙසි තරුණයා සමග ආලයෙන් මත් වී සිටින නිසා ඔහු පොළඹවා ගැනීමට තැත් කරනවා. පැහැදිලිවම ඇය වරදෙහි බව අපි සිතනවායයි නගරේ කාන්තාවෝ කීහ. ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇයට ඇසුණු විට ඇය ඔවුන්ට තම නිවසට ඇරයුම් කළාය. තවද ඔවුන්ට හාන්සිපුටු සහිත ශාලාවක භෝජන සංග්‍රහයක්ද පිළියෙල කළාය. එවිට ඔවුන්ගෙන් එක්කෙනා අතට පිහියක් බැගින් දුන්නාය. පසුව ඔවුන් පළතුරු කැපීමෙහි යෙදී සිටින විට ඔවුන් හමුවට යනුයි යූසුෆ්ට ඇය කීවාය. ඔව්හු එනම් කාන්තාවෝ ඔහු දුටු විට ඔහු ගැන තදින් ආශ්චර්යමත් වූහ. ඔව්හු ඔවුන්ගේම අත්කපා ගත්හ. තවද අල්ලා ඉතා සුවිශුද්ධයි. මොහු මිනිසෙකු නොවෙයි. මොහු උතුම් මලක්වරයෙකු මිස මිනිසෙකු නොවෙයි. මහත් පුදුමයෙන් ඔව්හු පවසා සිටියහ. قالت فذلكن الذي لمتنني فيه ولقد راودته عن نفسه فاستعصم ولئن لم يفعل ما آمره ليسجنن وليكون من الصاغرين قال رب السجن أحب إلي من ما يدعونني إليه وإلا تصرف عني كيدهن أصب إليهن وأكن من الجاهلين فاستجاب له ربه فصرف عنه كيدهن إنه هو السميع العليم ثم بدا لهم من بعد ما رأوا الآيات ليسجننه حتى حين නුඹලා ඔහු ගැන මට චෝදනා කළ පුද්ගලයා තමයි මේ. සැබවින්ම ඔහු වරදට පොළඹවා ගැනීමට මම අපේක්ෂා කළේ. නමුත් ඔහු බේරී ගියා. මා ඔහුට අණ කළ දෑ ඔහු නොකළේ නම් සැබවින්ම ඔහු සිර කරනු ලැබේ. තවද ඔහු නින්දාවටද පත් කෙරෙනු ඇතැයි ඇය කීවාය. මාගේ පරමාධිපති ආනනි, ඔවුන් මට ඇරයුම් කරන එම දෙයට වඩා සිරගත වීමට මම කැමැත්තෙමි. ඔවුන්ගේ කූට උපායවලින් ඔබ මා මුදා නොගන්නේ නම් මා ඔවුන්ගේ උගුලට හසුවන්නට පුළුවන්. තවද මෝඩයින්ගෙන් කෙනෙකු බවට පත්වන්නටද පුළුවනයි ඔහු එනම් යූසුෆ් කීය. එවිට ඔහුගේ පරමාධිපති ඔහුගේ ප්‍රාර්ථනය අනුමත කළේය. ඔවුන්ගේ වංචාවෙන් ඔහු වැළක්වූයේය. සැබවින්ම ඔහු සර්වශාවකය, සර්වඥානීය. පසුව ඔහුගේ නිදොස්භාවය ගැනත් තම ස්ත්‍රියගේ වරද ගැනත් පැහැදිලි සාක්ෂි දුටු විට ඔහු කලකට සිරගෙට යැවීම සුදුසු යයි ඔවුන්ට හැඟී ගියේය. وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانِ قَالَ أَحَدُهُمَا إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا وَقَالَ الْآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تأكل الطير منه نبئنا بتأويله إنا نراك من المحسنين قال لا يأتيكما طعام ترزقانه إلا نبأتكما بتأويله قبل أن يأتيكما ذلكما مما علمني ربي إني تركت ملة قوم لا يؤمنون بالله وهم بالآخرة هم كافرون واتبعت ملة آبائي إبراهيم وإسحاق ويعقوب ما كان لنا أن نشرك بالله من شيء ذلك من فضل الله علينا وعلى الناس ولكن أكثر الناس لا يشكرون ඔහු සමග තරුණයන් දෙදෙනෙක් සිනගෙට ඇතුළු වූහ. දවසක් දා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් මම මිදි මිරිකනු සිහිනෙන් දුටිමි යයි කීවේය. අනෙකා මාගේ හිස මත රොටි උසුලාගෙන යන අතර කුරුල්ලන් එයින් කන බව මම සිහිනෙන් දුටිමියයි කීවේය. එහි තේරුම අපට ප්‍රකාශ කරව යහපත් පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස අපි නුඹ දකිමුයි ඔවුන් දෙදෙනා යූසුෆ්ට කීවේය. නුඹලා දෙදෙනාට ලැබෙන ආහාර නුඹලා වෙත නොඑන්නේය. නුඹලා දෙදෙනා වෙත එය පැමිණෙන්නට පෙර එය එනම් එම සිහිනයේ අර්ථය නුඹලා දෙදෙනාට මම ප්‍රකාශ කරමි. එය මාගේ පරමාධිපති මට ඉගැන් වූ දෙයිනි. අල්ලාහ කෙරෙහි විශ්වාසය නොකරන්නා වූ ජනතාවගේ මාර්ගය සැබවින්ම මම අතහැර දැමුවෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය ප්‍රතික්ෂේප කරන්නාහු යැයි ඔහු එනම් යූසුෆ් කීවේය. මාගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම්, ඉස්හාක් සහ යාකූබ් යන අයගේ මාර්ගය මම අනුගමනය කරමි. අල්ලාහට වෙනත් කිසිවක් හෝ කිසිවෙකු අප ආදේශ කිරීමට අපට සුදුසු නැත. මෙය අල්ලාහ අප වෙත සහ සියලු ජනයා වෙත පිරිනමා ඇති දායාදයකි. අල්ලාහ අප ඔහුගේ ගැත්තන් බවට මිස වෙනත් කිසිවෙකුගේ ගැත්තන් බවට පත් කර නැත. නමුත් බොහෝ ජනයා කෘතඥ නොවේති. යා සාහිබයි සිජ්නි අර්බාබුන් متفرقون خير أم الله الواحد القهار ما تعبدون من دونه إلا أسماء سميتموها أنتم وآباؤكم ما أنزل الله بها من سلطان إن الحكم إلا لله أمر ألا تعبدوا إلا إياه ذلك الدين القيم ولكن أكثر الناس لا يعلمون يا صاحبي السجن أما أحدكما فيسقي ربه خمرا وأما الآخر فيصلب فتأكل الطير من رأسه قضي الأمر الذي فيه تستفتيان وقال للذي ظن أنه ناج منهما اذكرني عند ربك فأنساه الشيطان ذكر ربه فلبث في السجن بضع سنين ماجي سهودر سيركروان ديدن يحبط واني ويويد ديوي ورون سيتي مد නැතිනම් ඒකාන්ත වූ සර්වබලධාරී අල්ලාහ්ගේ පැවැත්මද? ඔහු හැර නුඹලා නැමදුම් කරන්නේ නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද ඔවුනට නම් ආරූඪ කරගත් නාමයන් ඇති අය මිස නැත. ඒ ගැන කිසිම සාධකයක් අල්ලාහ් පහළ කර නැත. පරමාධිපත්‍යය අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට නැත. ඔහු හැර වෙනත් කිසිවෙකුට නුඹලා නැමදුම් නොකළ යුතුයයි ඔහු අනකර ඇත. ඍජු මාර්ගයේයි. නමුත් ජනතාවගෙන් බොහෝ දෙනෙක් නොදනිති. මාගේ සහෝදර සිරකරුවන් දෙදෙන නුඹලාගේ සිහිනවල තේරුම මෙයයි. නුඹලාගෙන් කෙනෙක් තම ස්වාමියාට මිසරයේ රජුට වයින් පිළිගන්වයි. අනෙකා කුරුසියේ දමා ඇන ගසනු ලබයි. එවිට කුරුල්ලන් ඔහුගේ හිස කනවා ඇත. නුඹලා දෙදෙනා විමසා සිටි කාරණය එසේ තීන්දු කර ඇත. ඉන්පසු එම සිරකරුවන් දෙදෙනාගෙන් නිදහස් වනු ඇතැයි ඔහු සිතූ අය අමතා නුඹගේ ස්වාමියා එනම් මිසරයේ රජුට මා ගැනත් සඳහන් කරනුයි කීවේය. නමුත් ඔහුගේ ස්වාමියාට සඳහන් කිරීම ෂෙයිතාන් ඔහුට අමතක කළේය. මේ නිසා ඔහු යූසුෆ් වසර ගණනාවක් සිරගතව සිටියේය. وقال الملك إني أرى سبع بقرات سمان يأكلهن سبع عجاف يأكلهن سبع عجاف وسبع سنبلات خضر وأخر يابسات يا أيها الملأ أفتوني في رؤياي إن كنتم للرؤيا تعبرون قالوا أضغاث أحلام وما نحن بتأويل الأحلام بعالمين وقال الذي نجا منهما وادكر بعد أمة أنا أنبئكم بتأويله فأرسلون يوسف أيها الصديق أفتنا في سبع بقرات سمان يأكلهن سبع عجاف وسبع سنبلات خضر وأخر يابسات لعلي أرجع إلى الناس لعلهم يعلمون පුෂ්ටිමත් එළදෙනුන් සද්දෙනෙක් වැහැරී ගිය එළදෙනුන් සද්දෙනෙකු ගිලිනුද තවද සාරවත් ධාන්‍ය කරල් හතක් සහ වෙනත් වියලි කරල්ද මම සිහිනෙන් දුටිමි ප්‍රධානියනි නුඹලා සිහින පලාපල කීමෙහි දක්ෂයි නම් මාගේ සිහිනයේ තේරුම කියා දෙනුයි දිනක් රජතුමා කීවේය මේවා ව්‍යාකූල සිහින වේ එවැනි සිහින තේරීම අපි නොදනිමුයි ඔව්හු පිළිතුරු දුන්හ එවිට එම සිරකරුවන් දෙදෙනාගෙන් නිදහස් වූ අය කලකට පසු යූසුෆ් පිළිබඳව සිද්ධියක් මතක් වී මම නුඹලාට එහි තේරුම ප්‍රකාශ කරන්නෙමි එහෙන් මා සිරගේ සිටින යූසුෆ් වෙත යවනු මැනවයි කීවේය යූසුෆ් වෙත ගිය ඔහු මෙසේ කීවේය සත්‍යවාදී වූ යූසුෆ් පුෂ්ටිමත් එළදෙනුන් සද්දෙනෙක් වැහැරී ගිය එළදෙනුන් සද්දෙනෙකු ගිලිමත් අමු ධාන්‍ය කරල් සතකුත් වෙනත් වියලි ධාන්‍ය කරල් සතකුත් සිහිනෙන් දැකීමේ අර්ථය කියා දෙනු මැනව මා ජනයා වෙත ආපසු ගිය විට ඔවුන් එය තේරුම් ගනු ඇත قال تزرعون سبع سنين دأبا فما حصدتم فذروه في سنبله إلا قليلا مما تأكلون ثم يأتي من بعد ذلك سبع شداد يأكلن ما قدمتم لهن إلا قليلا مما تحصنون ثم يأتي من بعد ذلك عام فيه يغاث الناس وفيه يعصرون නුඹලා අනුපිළිවෙලින් අවුරුදු 7ක් පුරා පොළවේ වගා කටයුතු කරනු ඇත. මෙම අවුරුදු 7ක කාල සීමාව තුල නුඹලා නෙලා ගන්නා අස්වැන්නෙන් නුඹලාගේ ආහාරයට ප්‍රමාණවත් වන ධාන්‍ය ටික හැර අනෙක්වා එම කරල් වශයෙන්ම තිබෙන්නට ඉඩ හරිනු. මීට පෙර නුඹලා පිළියෙල කළ දැය නුඹලා ඉතිරි කරන ස්වල්පය හැර කාදමන දරුණු අවුරුදු 7 ඉන් පසු එළඹෙන්නේය. පසුව ජනයාට අධික වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබන වසරක් එළඹෙනු ඇත. එවිට ඔවුන් එහිදී මිදි සාරය මිරිකා ගනු ඇත. وقال الملك ائتوني به فلما جاءه الرسول قال ارجع إلى ربك فاسأله ما بال النسوة اللاتي قطعن أيديهن إن ربي بكيدهن عليم قال ما خطبكن إذ راوتكن يوسف عن نفسه قلنا حاش لله ما علمنا عليه من سوء قالت امرأة العزيز الآن حصحص الحق أنا راودته عن نفسه وإنه لمن الصادقين ذلك ليعلم أني لم أخنه بالغيب وأن الله لا يهدي كيد الخائنين وهو إنام يوسف ما بيت رجن إنه රජතුමා කිවේය. නමුත් රාජකීය දූතයා ඔහු වෙත පැමිණි විට නුඹේ ස්වාමියා වෙත ආපසු ගොස් ඔවුන්ගේ අත් කපාගත් ගැහැණුන්ගේ සිද්ධිය ගැන ඔහුගෙන් අසමි. සැබවින්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ කූට උපක්‍රම ගැන මැනවින් දනීයයි ඔහු එනම් යූසුෆ් කීවේය. නුඹලා ඔහු එනම් යූසුෆ්ව පොළඹවා ගන්නට උත්සාහ කළ අවස්ථාවේදී නුඹලාට කුමක් වීදැයි ඔහු එනම් රජතුමා ගැහැණුන්ගෙන් ප්‍රශ්න කළේය. හාෂලිල්ලා, අල්ලා අප ආරක්ෂා කරත්වා, ඔහු තුල කිසිම නරකක් අපි නොදනිමුයි ඔහු කීහ. එවිට සත්‍ය දැන් හෙළිවිය ඇත. ඔහු පොළඹවා ගැනීමට වෑයම් කළේ මමයි. සැබවින්ම ඔහු සත්‍යවාදීන්ගෙන් කෙනෙකුයයි අල් අසීස්ගේ භාර්යාව කීවාය. එය එනම් පරීක්ෂණයෙන් මා අදහස් කළේ, මා ඔහු එනම් අල් අසීස්ට ඔහු නැති තැන ද්‍රෝහිකමක් නොකළ බවත්, අල්ලා ද්‍රෝහිකම් කරන්නන්ගේ කූට උපායන්ට මඟ නොපෙන්වන බවත් ඔහු දැනගන්නා පිණිසයයි යූසුෆ් කීවේය. وَمَا أُبَرِّئُ نَفْسِي إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي إِنَّ رَبِّي غَفُورٌ رَحِيمٌ وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ أَسْتَخْلِصْهُ لِنَفْسِي فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ قَالَ اجْعَلْنِي عَلَى خَزَائِنِ الْأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ وَكَذَلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَاءُ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَاءُ وَلَا نُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ وَلَأَجْرُ الْآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ මාගේ ආත්මය පවින් නිදොස් කරමි. මාගේ පරමාධිපති දයාලුභාවය පෙන්වන අය හැර අන් අයගේ ආත්ම පවට පෙළඹෙන්නේමය. තවද මාගේ පරමාධිපති ක්ෂමාශීලීය, අසීමිත කරුණාන්විතයයි ඔහු කීවේය. තනිකරම මාගේ බාරයෙහි තබා ගැනීමට හැකිවන පරිදි ඔහු මා වෙත රැගෙන එනුයි රජු කීය. එවිට ඔහු එනම් යූසුෆ් රජුට කතා කළ විට, ඇත්තෙන්ම නුඹ අද අප අතර ගෞරවනීය කෙනෙකි, විශ්වාසවන්තයෙකියයි ඔහු එනම් රජු කීය. රටේ සම්පත් සඳහා මා යොදවා ගන්න. සැබවින්ම මම ඒවා ආරක්ෂා කිරීමේ බාර දුරකම දන්නා ආරක්ෂකයෙකු වෙමි ඔහු එනම් යූසුෆ් කීවේය. එහි තමන් සිටූ තැනක අධිපතිකම් කිරීමට හැකිවන පරිදි මෙසේ අපි යූසුෆ්ට භූමියේ බලය ලබා දුන්නෙමු. අපි අභිමත කෙනෙකුට අපේ දායාදය පිරිනමන්නෙමු. තවද සිල්වත් ජනයාගේ තිළිණය අපි නිෂ්ඵල නොකරන්නෙමු. විශ්වාස කර බිය බැතිමත්ව හැසිරුණු අයට පරලොව ජීවිතයේ තිළින සැබවින්ම වඩා යහපත්ය. وَجَاءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُ مُنْكِرُونَ وَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ قَالَ ائْتُونِي بِأَخٍ لَكُمْ مِنْ أَبِيكُمْ ألا ترون أني أوفي الكيل وأنا خير المنزلين فإن لم تأتوني به فلا كيل لكم عندي ولا تقربون قالوا سنراود عنه أباه وإنا لفاعلون තවද යූසුෆ්ගේ සහෝදරයෝ මිසර දේශයට පැමිණ ඔහු වෙත ප්‍රවිෂ්ට වූහ. එවිට ඔවුන් ඔහු නොහැඳිනව සිටියදී ඔහු යූසුෆ් ඔවුන් හැඳිනගත්තේය. ඔහු ඔවුන්ට සපයාදිය යුතු ආහාර ද්‍රව්‍ය සපයා දුන් විට නුඹලාගේ පිය පාර්ශවයෙන් වූ නුඹලාගේ සුළු සහෝදරයා මා වෙත ගෙන එනු. මා සම්පූර්ණ මිම්මට මැන දෙන බවත් සත්කාරයන් අතුරින් හොඳම සත්කාරයා බවත් නුඹලා නුදුටුවේහි දැයි ඔහු එනම් යූසුෆ් ඔවුන්ට කීය. නමුත් නුඹලා ඔහු මා වෙතට නොගෙනාවොත් නුඹලාට මා විසින් ධාන්‍ය මනින් නොලැබේ. තවද නුඹලා මා ළඟට නොපැමිණිය යුතුයි. ඔහු අප සමග එවන ලෙස ඔහුගේ පියාට අපි උපරිම වශයෙන් බලපෑම් කරන්නෙමු. අපි මෙය නිසකයෙන්ම කරන්නෙමුයි ඔහු කීය. وقال لفتيانه اجعلوا بضاعتهم في رحالهم لعلهم يعرفونها إذا انقلبوا إلى أهلهم لعلهم يرجعون فلما رجعوا إلى أبيهم قالوا يا أبانا منع منا الكيل فأرسل معنا أخانا نكتل وإنا له لحافظون قال هل آمنكم عليه إلا كما أمنتكم على أخيه من قبل فالله خير حافظا وهو أرحم الراحمين ධාන්‍ය සඳහා අපෙන් හුවමාරු කරගත් ඔවුන්ගේ බඩු ඔවුන්ගේ ගමන් මළු වලට රහසේ දමනු. ඔවුන් තම පවුලේ අය වෙත ආපසු ගිය විට එය දැනගෙන ඔවුන් ආපසු ඒමට හැකියයි ඔහු එනම් යූසුෆ් ඔහුගේ සේවකයන්ට කිය. තම පියාණන් වෙත ඔවුහු ආපසු ගිය කලෙහි අපගේ පියාණනි, මින් ඉදිරියට අපට ධාන්‍ය වළක්වන ලදී. එම නිසා අපට ධාන්‍ය ලබා ගනුවස් අපගේ සහෝදරයාත් අප සමග එවනු. සැබවින්ම අපි ඔහු රැක බලා ගනිමුයි කීහ. මීට පෙර ඔහුගේ සහෝදරයා ගැන මා නුඹලා විශ්වාස කළ සැටියෙන් මිස මා ඔහු ගැනත් නුඹලා විශ්වාස කරන්නේද? ආරක්ෂා කිරීමෙහිලා අල්ලාහ් අතිශ්‍රේෂ්ඨය. තවද ඔහු දයාලුවන්ගෙන් අති දයාලුයයි ඔහු එනම් පියා කියා සිටියේය. وَلَمَّا فَتَحُوا مَتَاعَهُمْ وَجَدُوا بِضَاعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ قالوا يا أبانا ما نبغي هذه بضاعتنا ردت إلينا ونمير أهلنا ونحفظ أخانا ونزداد كيل بعير ذلك كيل يسير قال لن أرسله معكم حتى تؤتوني موثقا من الله لتأتنني به إلا أن يحاط بكم فلما آتوه موثقهم قال الله على ما نقول وكيل وقال يا بني لا تدخلوا من باب واحد وادخلوا من أبواب متفرقة وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ وَلَمَّا دَخَلُوا مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُمْ ما كان يغني عنهم من الله من شيء إلا حاجة في نفس يعقوب قضاها وإنه لذو علم لما علمناه ولكن أكثر الناس لا يعلمون ඔහු තම ගමන් මළු විවෘත කළ විට තමන් හුවමාරු කළ තමන්ගේ වෙළඳබාන්නද ඔවුන්ට ආපසු දී ඇති බව දුටහ. පියාණනි, අප මීට වඩා මොනවා බලාපොරොත්තු වන්නද? මෙන්න අපේ වෙළඳබාණ්ඩ අපටම ආපසු දී තිබෙනවා. එනිසා අප සහෝදරයා සමග ආපසු ගොස් අපගේ පවුලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන්නම්. අපි අපේ සහෝදරයාද හොඳින් රැක බලාගන්නම්. ඔහු සඳහා තව ඔටු බරක් අපි වැඩිපුර ලබා ගන්නෙමු. එම අතිරේක ප්‍රමාණය පහසුවෙන්ම ලැබේවි යයි ඔහු කීහ. වැළැක්විය නොහැකි හේතු නිසා නුඹලා අසරණ වුවහොත් මිස ඔහු මා වෙත ආපසු රැගෙන එන බවට නුඹලා අල්ලාහ්ගේ නමින් මට ප්‍රතිඥාවක් දෙනතෙක් මම ඔහු කිසිසේත් නුඹලා සමග නොයවමි යයි පියා කීවේය. එසේ ඔවුන් ප්‍රතිඥාව දුන් විට අප කියන දෑට අල්ලා බාරයයි ඔහු කීය. මාගේ දරුවනි, මිසරයේ අගනුවරට එකම දොරටුවකින් ඇතුළු නොවනු, වෙන වෙනම දොරටුවලින් ඇතුළුවනු. අල්ලාගේ තීරණයට එරෙහිව වෙනත් කිසි දෑකින් මට නුඹලා ගලවාගත නොහැකිය. තීන්දුව අල්ලාගෙන් මිස නැත. ඔහු කෙරෙහිම මාගේ බලාපොරොත්තුව තබා ඇත. තවද බලාපොරොත්තු වන්නෝ ඔහු කෙරෙහිම බලාපොරොත්තු තැබිය යුතුයයි ඔහු පියා තවදුරටත් කියා සිටියේ. ඔවුන්ගේ පියා දුන් උපදෙස් පරිදි ඔවුන් දොරටු කිහිපයකින් පිවිසුණු අවස්ථාවේදී යාකූබ්ගේ සිත් තුළ වූ අපිබ්‍රාය ඉටුවීම මිස අල්ලාහ්ගේ තීරණයට එරෙහිව වෙනත් කිසි දෙයක් ඔවුන්ට වැඩක් සිදු නොකළේය. සැබවින්ම අප ඔහු එනම් යාකූබ්ට ඉගැන් වූ දෑ ගැන ඔහු දැනුම ඇත්තෙක් විය. එහෙත් ජනයින්ගෙන් වැඩි දෙනා මේ කාරණේ යථාර්ථය නොදනිති. ولما دخلوا على يوسف آوى إليه أخاه قال إني أنا أخوك فلا تبتئس بما كانوا يعملون فلما جهزهم بجهازهم جعل السقاية في رحل أخيه ثم أذن مؤذن أيتها العير إنكم لسارقون قالوا وأقبلوا عليهم ماذا تفقدون قالوا نفقد صواع الملك ولمن جاء به حمل بعير وأنا به زعيم قالوا تالله لقد علمتم ما جئنا لنفسد في الأرض وما كنا سارقين قالوا فما جزاؤه إن كنتم كاذبين يوسف ඉදිරියට ඔවුන් පැමිණි විට ඔහු තම සහෝදරයා වැළඳගත්තේය. සැබවින්ම මම නුඹගේ නැති වුණු සහෝදරයාය. එහෙයින් ඔවුන් පෙර කළ දේවල් ගැන නුඹ ශෝක නොවනුයි කීවේය. ඔහු ඔවුන්ගේ බඩු පොදි පැටවීමට කටයුතු කරමින් සිටියදී පාන පාත්‍රය තමගේ සොහුයුරාගේ බඩු පොදියෙහි දැම්මේය. ඉන්පසුව කැඳවුම්කරුවෙක් තවලම්කරුවනි නුඹලා සොරුන්යයි කෑගසන්නට විය. ඔව්හු ඔහු දෙසට හැරෙමින් නුඹලාගෙන් කුමක් නැති වීදැයි ඇසූහ. රජතුමාගේ පාන පාත්‍රය අපෙන් නැති වී ඇතැයි ඔව්හු රාජසේවකයෝ කිහ. එය නැවත ලබා දෙන අයෙකුට ඔටුවෙකු පිට ගෙන යා හැකි ධාන්‍ය ප්‍රමාණයක් පිරිනැමෙනු ඇත. මම ඊට සහතික වෙමි ඔවුන්ගේ ප්‍රධානියා පැවසීය. අල්ලාහ්ගේ නාමයෙන් අපි දිවුරමු. මෙම භූමියෙහි අවුල් ඇති කරන්නට අපි නොපෙමිණියෙමුයිද? තවද අප සොරුන් නොවන බව නුඹලා හොඳින් දනිතීද? ඔව් සහෝදරයෝ කීහ. නුඹලා බුරුකාරයින් වුවහොත් එයට දඩුවම කුමක්දැයි නුඹලා දන්නේහිදැයි ඔව් එනම් රාජසේවකයෝ කීහ. قالوا جزاؤه من وجد في رحله فهو جزاؤه كذلك نجزي الظالمين فبدأ بأوعيتهم قبل وعاء أخيه ثم استخرجها من وعاء أخيه كذلك كدنا ليوسف ما كان ليأخذ أخاه في دين الملك إلا أن يشاء الله نرفع درجات من نشاء وفوق كل ذي علم عليم. කවරෙකුගේ පොදියෙහි එය තිබේද ඔහුමය එයට දඩයවන්නේ. එලෙස අප අපරාධකරුවන්ට දඩුවම් දෙන්නේ යයි ඔවුහු එනම් සහෝදරයෝ කීහ. එවිට ඔහු එනම් යූසුප් තම සොයුරාගේ බඩු පොදිය සෝදිසියට පෙර ඔවුන්ගේ සුළු සොයුරන්ගේ බඩු පොදි සෝදිසි කරන්නට පටන් ගත්තේය. අවසානයේදී ඔහු එය තම සොයුරාගේ බඩු පොදියෙන් ඉවතට ගත්තේය. මෙසේ යූසුප්ට අපි අපේ සැලැස්මෙන් උදව් කළෙමු. අල්ලාහට අබිමත නම් පමණක් මිස ඔහුට තම සොයුරා මිසරයේ නීතිය වූ රජතුමාගේ දහමානුව ග්‍රහණයට ගත නොහැකිව තිබුණි. අපට අබිමත අයගේ තත්ත්වය අපි උසස් කරමු. තවද ඥාන ඇති සියලු ඥානීන්ට ඉහලින් සර්ව ඥානියා අල්ලාහ වන්නේය. قالوا إن يسرق فقد سرق أخ له من قبل فأسرها يوسف في نفسه ولم يبدها لهم قال أنتم شر مكانا والله أعلم بما تصفون قالوا يا أيها العزيز إن له أبا شيخا كبيرا فخذ أحدنا مكانه إنا نراك من المحسنين قال معاذ الله أن نأخذ إلا من وجدنا متاعنا عنده إنا إذا لظالمون. මොහු සොරකම් කළානම් එය පුදුම වීමට කාරණයක් නොවේ. ඊට හේතුව මොහුගේ සොයුරෙකු සැබවින්ම මීට පෙර සොරකමක් කර තිබේ යැයි ඔවුහු කීහ. මේ ඇසූ යූසුෆ් එය ඔහුගේ සිතෙහි රහසිගතව තබා ගත්තේය. ඔහු එය ඔවුනට හෙළිදරව් නොකළේය. නුඹලා ඉතා නරක තත්වයේ මිනිසුන්ය. නුඹලා මාගේ මුහුණටම චෝදනා නගන දෑගෙන අල්ලා ඉතා හොඳින් දනියයි ඔහු එනම් යූසුෆ් කීවේය. ශ්‍රේෂ්ඨ උතුමාණන් වන අසීස්තුමනි, සැබවින්ම මොහුට ඉතා වයස්ගත පියෙක් සිටී. එම නිසා ඔහු කනස්සලු නොවනු පිණිස මොහු වෙනුවට අපගෙන් කෙනෙකු ගන්න. ඔබ ඉතා ත්‍යාගශීලී පුරුෂයෙකු ලෙස අපි දකින්නෙමු යැයි ඔවුහු කීහ. අපගේ දේපල ඔහු ළඟ තිබී සම්භව වූ අය හැර වෙන කෙනෙකු සිරගෙට ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා. එවිට අපි සැබවින්ම වැරදි කරන්නවුන්ගෙන් කෙනෙකු වන්නෙමුයි. ඔහු එනම් යූසුෆ් කීවේය. فَلَمَّا اسْتَيْأَسُوا مِنْهُ خَلَصُوا نَجِيًّا قال كبيرهم ألم تعلموا أن أباكم قد أخذ عليكم موثقا من الله ومن قبل ما فرطتم في يوسف فلن أبرح الأرض حتى يأذن لي أبي أو يحكم الله لي وهو خير الحاكمين ارجعوا إلى أبيكم فقولوا يا أبانا إن ابنك سرق وَمَا شَهِدْنَا إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ وَاسْأَلِ الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا وَالْعِيرَ الَّتِي أَقْبَلْنَا فِيهَا وَإِنَّا لَصَادِقُونَ قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل عسى الله أن يأتيني بهم جميعا إنه هو العليم الحكيم أهو إنام يوسف كن بلا پرت سن أوهو ملکت گوست ون ومنگسی کتا کلها නුඹලාගේ පියා අල්ලාහගේ නාමයෙන් නුඹලාගෙන් ප්‍රතිඥාවක් ලබාගත් බවත් මීට පෙර යූසුෆ් පිළිබඳව දුන් ප්‍රතිඥාව නුඹලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නේහුද? මේ නිසා මාගේ පියා මට අවසර දෙනතුරු හෝ අල්ලාහ තීරණයක් දෙනතුරු හෝ මම මේ රට හැර නොයමි. ඔහු එනම් අල්ලාහ විනිශ්චයකරුවන්ගෙන් ඊටාම හොඳයයි ඔවුන්ගේ වැඩිමලා කීය. නුඹලාගේ පියා වෙත ආපසු යනු. තවද අපගේ පියාණනි, සැබවින්ම නුඹගේ පුත්‍රයා සොරකමක් සිදු කළේය. ඔහු සොරකම් කරනු අපි නොදුටුවෙමු. අපි දන්නා දෑ ගැන මිස අපි සාක්ෂි නොකීවෙමු. গুপ্ত දෑ ගැන අපි පිරික්සුම් නොකළෙමුයි කියනු. තවද නුඹ මේ බව අප රැඳී සිටි නගරයේ ජනයාගෙනු අප ආපසු පෙමිනි තවලෙමෙනුත් විමසා බලව. සැබවින් මාපි සත්‍යවාදී හුමයයි ඔවුහු කීහ. නොඑසේය, නුඹලාගේ සිත් බැරෑරුම් කරුණක් නුඹලාට සැහැල්ලු ලෙස පෙන්නුම් කළේය. එනිසා මම මෙයත් සතුටින් ඉවසිලිවන්තව විඳ දරා ගන්නෙමි. අල්ලාහ් ඔවුන් සියලු දෙනාම මා වෙත ගෙන එන්නට පුළුවන්. සැබවින්ම සර්වඥ සහ සර්ව ප්‍රඥ වන්නේ ඔහුමයයි. ඔහු එනම් පියා කීවේය. වතවල්ලා අන්හුම් වකාල යා අසෆා අලා යූසුෆ වබ්යද්දත් අයිනා මිනල් හුස්නි ෆහුව කදීම් قالوا تالله تفتأ تذكر يوسف حتى تكون حرضا أو تكون من الهالكين قال إنما أشكو بثي وحزني إلى الله وأعلم من الله ما لا تعلمون يا بني اذهبوا فتحسسوا من يوسف وأخيه ولا تيأسوا من روح الله إنه لا ييأس من روح الله إلا القوم الكافرون පසුව ඔහු එනම් පියා ඔවුන්ගෙන් ඉවතට හැරි අහෝ යූසුෆ් ගැන මට වූ ශෝකයයි කීවේ. තවද ඔහු සිතෙහි යටපත් කරගත් සොවින් ඔහුගේ දෙනෙත සුදු මැලි විය. අල්ලාහ්ගේ නාමයෙන් කියන්නෙමු, නුඹ සම්පූර්ණයෙන් ලෙඩෙක වනතුරු හෝ මැරෙනතුරු හෝ නුඹ යූසුෆ් සිහිපත් කිරීම නොනවත්වන්නේයයි ඔවුහු කීහ. මාගේ දුක සහ මාගේ වේදනාව ගැන මා අල්ලාහට පමණයි පෙමිලි කරන්නේ. තවද නුඹලා නොදන්නා දේවල් මම අල්ලාහගෙන් දැනගනිමි. ඔහු එනම් පියා කීවේය, මාගේ දරුවනි, යනු තවද යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන සෝදිසි කරනු. අල්ලාහගේ දයාලුභාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. සැබවින්ම ප්‍රතික්ෂේප කරන ජනතාව මිස කිසිවෙක් අල්ලාහගේ දයාලුභාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනී යයි ඔහු කීවේය. فلما دخلوا عليه قالوا يا أيها العزيز مسنا وأهلنا الضر وجئنا ببضاعة مزجاة فأوف لنا الكيل وتصدق علينا إن الله يجزي المتصدقين قال هل علمتم ما فعلتم بيوسف وأخيه إذ أنتم جاهلون قالوا أئنك لأنت يوسف قال أنا يوسف وهذا أخي قد من الله علينا إِنَّهُ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَاطِئِينَ اون پرلا مصرයට ගොස් ඔහු එනම් යූසුෆ් ඉදිරියට පැමිණි විට ශ්‍රේෂ්ඨ උතුමාණනි, අපට අපගේ පවුලටත් අතිමහත් විපත් සිදුවින. භාණ්ඩ හුවමාරු සඳහා අපි අඩු වටිනාකම් ඇති භාණ්ඩ රැගෙන ආවෙමු. එම නිසා අපට සම්පූර්ණ ධාන්‍ය ප්‍රමාණය දෙනු මැනව. තවද අපට පින් පිණිස දෙනු මැනව. සැබවින්ම අල්ලාහ් ත්‍යාගශීලීන්ට තිළින දෙන්නේ යයි ඔවුහු කීහ. නුඹලා නොදැනුවත්ව සිටියදී යූසුෆ්ටත් ඔහුගේ සහෝදරයාටත් නුබලා කළ දෑ නුබලා දන්නවාදැයි ඔහු එනම් යූසුෆ් කීවේය. සැබවින්ම ඔබද යූසුෆ් යයි ඔහු කීහ. මම යූසුෆ් වෙමි. මේ මාගේ සොයුරා අල්ලා අපට ඉතාමත් කාරුණික විය. යමෙක් බැතිමත් වන්නේද ඉවසිලිවන්ත වන්නේද සැබවින්ම අල්ලා යහකම් කරන්නවුනගේ පලවිපාක නිෂ්පල නොකරන්නේයයි ඔහු එනම් යූසුෆ් කීවේය. අල්ලාහ්ගේ නාමයෙන් පවසමු. සැබවින්ම අල්ලාහ් ඔබ අපට වඩා ඉහලින් තෝරාගත්තේමය. අපි ඇත්තෙන්ම පව්කාරයින් වීමු යයි ඔහු කීහ. ඔලලා තස්රීබ අලයිකුමුල් යවුම් යග්ෆිරු ල්ලාහු ලකුම් වහුව අර්හමු රාහිමීන් اذهبوا بقميصي هذا فألقوه على وجه أبي يأت بصيرا وأتوني بأهلكم أجمعين مدينة نبلا كره دوست دهكي منت الله نبلا تسماو دتوا اوهو ديالو وانگين اتامت ديالو يأي اوهو انام يوسف كيوه ماغي مي كميسي گنيانو ඒ මාගේ පියාගේ මුහුණෙහි එලව්. එවිට ඔහු දැස් පෙනෙන්නෙකු වනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු දෙනා මා වෙත කැඳවාගෙන එනුයි ඔහු කීවේය. وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ لَوْلَا أَن تُفَنِّدُونِ قالوا تالله إنك لفي ضلالك القديم فلما أن جاء البشير ألقاه على وجهه فارتد بصيرا قال ألم أقل لكم إني أعلم من الله ما لا تعلمون قالوا يا ربنا استغفر لنا ذنوبنا إنا كنا خاطئين قال سوف أستغفر لكم ربي إنه هو الغفور الرحيم තවලම මිසරයෙන් පිටත් වූ අවස්ථාවේ මට නියත වශයෙන්ම යූසුෆ්ගේ සුවඳ දැනේ. වයස්ගත නිසා මාගේ සිහිය දුර්වලයයි. නුඹලා නොසිතන්නේ හුනම් මාගේ වචනය විශ්වාස කරන්නහු යයි. කන් ආනේ සිටි ඔහුගේ පියා කීවේය. අල්ලාහගේ නාමයෙන් කියන්නෙමු. නියත වශයෙන්ම නුඹ තාමත් නුඹගේ පැරණි මං මුලාවෙහිම යයි. නිවසේ සිටි ඔහු කීහ. සුභාරංචිය දරන්නා පැමිණි විට එය එනම් යූසුෆ්ගේ කමිසය. ඔහු එනම් පියා වූ යාකූබ්ගේ මුහුණ මත දැමුව විට ඔහු දැස් පෙනෙන්නෙකු බවට ආපසු පත්විය. නුඹලා නොදන්නා දේවල් මම අල්ලාහ්ගෙන් දැනගන්නා බව මම නුඹලාට කීවා නොවේදයි එවිට ඔහු කීය. "ඔහෝ පියාණනි, අපේ පව්වලට සමාව අයදුන් මැනව. සැබවින්ම අපි පෞකාරයෙන් වී සිටිමුයි." ඔව්හු එනම් පුත්තු කීහ. "මාගේ පරමාධිපතිගෙන් නුඹලාට සමාව ඉල්ලා සිටින්නෙමි. සැබවින්ම අධික් ක්ෂමාශීලී අසමසම කරුණාන්විත ඔහුමයයි." ඔහු එනම් පියා කීවේය. "فلما دخلوا على يوسف آوى إليه أبويه وقال ادخلوا مصر إن شاء الله آمنين ورفع أبويه على العرش وخروا له سجدا وقال يا أبت هذا تأويل رؤياي من قبل قد جعلها ربي حقا وقد أحسن بي إذ أخرجني من السجن وجاء بكم من البدو من بعد أن نزغ الشيطان بيني وبين إخوتي إن ربي لطيف لما يشاء إنه هو العليم الحكيم ඔවුන් යූසුෆ් ඉදිරියට පැමිණි විට ඔහු සිය දෙමාපියන් තමා වෙත ලං කරගත්තේය. පසුව ඔහුගේ පවුලේ අයට නගරයට පිවිසෙව්. අල්ලාහ් අබිමත නම් නුඹලා සුරක්ෂිත වනු ඇතැයි ඔහු එනම් යූසුෆ් කීවේය. නගරයට පිවිසීමෙන් පසුව ඔහු තම දෙමාපියන් රාජාසනාරූඪ කළේය. තවද ඔවුහු ඔහුට සජදා එනම් නමස්කාර කළහ. "පියාණනි, පෙර මාගේ සිහිනයේ අර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සත්‍ය කළේය. දඟගෙයින් මා බැහැර කළ කලෙහිද ෂයිතන් මා සහ මාගේ සහෝදරයින් අතර ඉදිරි වාදිකම් හටගැන් වූ පසු නුඹලා කාන්තාරයෙන් මෙහි ගෙන ආ කලෙහිද මාගේ පරමාධිපති මට දයාලු විය. සැබවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත වූ දෑට කුළු නැතිය. සැබවින්ම සර්වඥ සහ සර්ව ප්‍රඥ වනුයේ ඔහුමය." رب قد آتيتني من الملك وعلمتني من تأويل الأحاديث فاطر السماوات والأرض أنت وليي في الدنيا والآخرة توفني مسلما وألحقني بالصالحين ذلك من أنباء الغيب نوحيه إليك وما كنت لديهم إذ أجمعوا أمرهم وهم يمكرون وما أكثر الناس ولو حرصت بمؤمنين وما تسألهم عليه من أجر إن هو إلا ذكر للعالمين පරමාධිපති ආනනි, ඔබ මට රාජ්‍ය දුන්නේය. තවද ඔබ සිද්ධීන් පිළිබඳ ගැඹුරු අර්ථය මට ඉගෙන ඌයේ. අහස්හි සහ මහ පොළොවේහි මෙවුම් කරවානනි. මෙලොව සහ පරලොව මාගේ භාරකරු ඔබයි. ඔබට අවනතව මිය යෑමට මට ඉඩ සලස්වනු මැනව. තවද මා දැහැමියන් හා එක් කරනු මැනව. නබි මුහම්මද් මේ අප නුඹට පහල කරන গুপ্ত වෘතාන්තයන් ගෙන්ය. යූසුෆ්ට එරෙහිව ඔවුන් ඔහුගේ සහෝදරයින් එකතු වී කුමන්ත්‍රණයක් සැලසුම් කරන අවස්ථාවේ නුඹ ඔවුන් අතර සිටියේ නැත. නමුත් නුඹ කෙතරම් උනන්දු වූවත් ජනයාගෙන් වැඩි දෙනා එය විශ්වාස නොකරති. මේ සඳහා නුඹ ඔවුන්ගෙන් කිසිම කුලියක් නොඉල්ලන්නේය. එය ලෝවැසි ජනයාට සිහිපත් කිරීමක් මිස නැත. وكأين من آية في السماوات والأرض يمرون عليها وهم عنها معرضون وما يؤمن أكثرهم بالله إلا وهم مشركون أفأمنوا أن تأتيهم غاشية من عذاب الله أو تأتيهم الساعة بغتة وهم لا يشعرون قل هذه سبيلي أدعو إلى الله على بصيرة أنا ومن اتبعني وسبحان الله وما أنا من المشركين وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِم مِّنْ أَهْلِ الْقُرَى أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ اتَّقَوْا أَفَلَا تَعْقِلُونَ එසේම අහස්හි සහ මහ පොළොවේහි ඇති සංඥා බොහෝය. ඔවුහු ඒවා ගැන කිසිම තැකීමක් නැතිව ඒවා පසු කර යති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අල්ලාහ ගැන විශ්වාස නොකරති. ඔවුන් සමානයන් තබන්නන් මිස නැත. අල්ලාහගේ දඩුවම ඔවුන් හසු කිරීමෙන් හෝ ඔවුන් නොදැනුවත්වම හදිසියේම පරමාන්ත මොහොත ඔවුන් වෙත පැමිණීමෙන් හෝ ඔවුන් සුරක්ෂිතද? මම අල්ලාහ වෙත ඇරයුම් කරමි. මමද මා අනුගමනය කරන්නෝද අපගේ මාර්ගය කුමක්දැයි පැහැදිලි දැක්මක් මත සිටින්නෙමු. අල්ලාහ් සුවිසුද්ධය. මම සමානයන් තබන්නන්ගෙන් කෙනෙක් නොවෙමි. නබි මුහම්මද් පවසාව්. නබි මුහම්මද් ගම්මාන වැසියන්ගෙන් ඔවුන් වෙත අපි වහී පහල කළ පුරුෂයින් මිස රසූල්වරයින් ලෙස නුඹට පෙර අපි නොඑව්වෙමු. ඔව්හු එනම් ප්‍රතික්ෂේප කරන ජනයා භූමියෙහි සංචාරය නොකළෙහිද? එසේනම් ඔවුනට පෙරවිසුවන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුනට දැකගත හැකිව තිබුණි. විය බැතිමත් අයට පරලොව නිවස සැබවින්ම ඉතා යහපත්ය. නුඹලා වටහා නොගන්නෙහුද? إذا استيأس الرسل وظنوا أنهم قد كذبوا جاءهم نصرنا فنجي من نشاء ولا يرد بأسنا عن القوم المجرمين لقد كان في قصصهم عبرة لأولي الألباب ما كان حديثا يفترى ولكن تصديق الذي بين يديه وتفصيل كل شيء وهدى ورحمة ඔවුන්ගේ ජනයා පිළිබඳව රසූල්වරුන්ගේ බලාපොරොත්තු සුන්වී විරුද්ධවාදී ජනයාද රසූල්වරුන් තමන්ට මුසාවක් කියන ලදැයි සිතූ කල්හි අපගේ උදව් ඔවුන් වෙත එනම් රසූල් වරුන් වෙත පැමිණියේය. එවැනි අවස්ථාවක් එළඹුණු විට අප අභිමත කෙනෙක් මුදවාගනු ලැබූහ. පෞකාරයන්ගෙන් අපගේ උදහස පහ කරනු නොලබන්නේය. සැබවින්ම ඔවුන්ගේ වෘත්තාන්තයන්හි නුවණ ඇති අයට පාඩමක් ඇත. එය එනම් අල් කුර්ආනයේ ගොතන ලද කථාන්තරයක් නොවන්නේය. නමුත් එය ඔවුන්ට පෙරදෑ සත්‍ය කිරීමක්ද, සියලු දෑහි විස්තර කිරීමක්ද, තවද විශ්වාස කරන ජනතාවට යහමගද, දයාලුවද ඇත.